හැටේ දශකය අවසානයේදී හා 70 දශකය ලෝක පොප් සංගීත කලාවට වැදගත්ම කාලයක් විය. එනම් පොප් සංගීත කලාවේ ස්වර්ණම යුගයේ එම වකවානුවේ ඇතිවීමයි. ලෝකයේ පොප් සංගීතයේ රජ ලෙස හැඳින්වෙන්නේ එල්විස් ප්‍රෙස්ලිය. එසේම ලංකාවේ පොප් සංගීතයේ රජු ලෙස හැඳින්වෙන ක්ලරන්ස් විජේවර්ධනයන්ද සිය හැකියාවන් එළි දැක්වූයේ මෙම අවධියේය. සිය දහස් ගණනක් මනසේ රැඳෙනු ගී නිර්මාණය කළ ක්ලරන්ස් 1943 අගෝස්තු 3 දින පස්දෙනෙක් වින්යුත් පවුලේ වැඩිමලා ලෙස හපුතලේදී උපත ලැබීය. වයස අවුරුදු 23 සංගීත දිවි ආරම්භ කළ ඔහු ගීත රචකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා රිද්ම ගිටාර් වාදකයෙකු ලෙස එවකට ඔහු කටයුතු කළේය. ඔහු තම මිතුරන් සමග එසේ කටයුතු කළේ මූන් ස්ටෝන් යන සංගීත කණ්ඩායම් පිහිටුවා ගනිමිනි. මේ කාලයේදී ක්ලරන්ස් ගීත ගායනා නොකළ අතර හාමනි සඳහා පමණක් හඬ ලබා දුනි. මූන් ස්ටෝන් කණ්ඩායමට ප්‍රධාන ගායකයෙකු සොයමින් සිටින අතර ඔහුට ඇනෙස්ලි මාලවන මුණ ගැසිනි. 1966 ගුවන්විදු සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයෙකු විජය කොරයා මහතා ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ගුවන් විදුලියේ ඔවුන්ගේ ගීත ප්‍රචාරකයින්ට අවස්ථාවක් ලබා දුනි. එවකට පැවති සංගීත වෙනස් මගකට යොමු කරමින් 1966 මංගොනැන්දා, රුවන්පුරය, සීත උදේ හා මැණිකේ යන ගීත ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කිරීමට ඔවුන්ට හැකිවිය. නමුත් මෙම ගීත ප්‍රචාරය කිරීම සඳහා ඉඩ ලැබී තිබුණේ ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ රාත්‍රී 9:00 to 9:15 දක්වා විකාශන කරන ලද සැටඩේ ස්ටාර් වැඩසටහන මගිනි. එහිදී අතිශය ජනප්‍රිය මෙම ගීත එවක ඉංග්‍රීසි ගීත පමණක් ඇසූ අප රටේ ජනතාව සිංහල ගීත ඇසීමට හුරු කළේය. ඉන්පසු සිංහල සංගීතයට ඉලෙක්ට්‍රික් ගිටාර් හඳුන්වා දෙමින් සිංහල සංගීතය වෙනස් මගට යොමු කිරීමට ඔහු සමත් විය. සංගීතයේ නව පරීක්ෂණ සොයාගිය ක්ලරන්ස් පෙරදිගහ බටහිර සංගීතය එක්කර නව සංගීත රටාවන්ට අඩිතාල දැමීය. එංගලන්තයේ බීටල් සංගීත කණ්ඩායම රවි ශංකර් සිතාර් වාදක ලෙස එක්කර ගනිමින් බටහිරත් පෙරදිගත් සංගීතය එකතු කළාසේම ක්ලරන්ස් විජේවර්ධනයන්ද උපාලි අබේසිකර නම් සිතාර් වාදකයා සිය මූන් ස්ටෝන් සංගීත කණ්ඩායම සමඟ එකතු කර ගනිමින් බටහිර හා ඉන්පසු 1968 මාර්තු මාස මූන් ස්ටෝන් සංගීත කණ්ඩායමේ පළමු EP තැටිය මංගෝ නැන්දා JVPC.07 ෆිලිප්ස් ලේබල් යටතේ නිකුත් විය. එහි මංගෝ නැන්දා, රුවන්පුරය, සීත උදේ හා මැණික කියන ගීත හතර ඇතුළත් විය. මෙහි පිටපත් 5000කට වැඩි ප්‍රමාණයක් අලි වූ අතර එම කණ්ඩායමේ දෙවන තැටිය එම වසරේ නොවැම්බර් මාස CHB.01 More Hits by the Moonstones නමින් සූර්ය ලේබලේ පළමු තැටිය නිකුත් කෙරිණි. එහි කළුමාමා, රෝසමලේ, රමණී, ගොයම් කපනවා ගීත ඇතුළත් විය. ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි විකාශය මගින් විකාශන ලද හිට් පරේඩ් නම් ඉංග්‍රීසි ගීත වැඩසටහනේ පළමු හොඳම සිංහල ගීතය මංගු නැන්දා ගීතය ලෙස තෝරා ගැනිණි. 1969 වසරේදී Moonstone කණ්ඩායමට නව ගායිකාවක් එක් විය. ඒ ඉන්ද්‍රාණි පෙරේරාය. 1969 Moonstone කණ්ඩායමට අතිශය වැදගත් විය. එනම් ලංකාවේ වැඩිමාලවියක් වූ දිල්හානි තැටිය නිකුත් වීම හා ශ්‍රී ලංකා සංගීත ශිෂ්ටයට අමරණීය නමක් ලැබූ සුවිශේෂ ගායකයෙකු Moonstone කණ්ඩායමෙන් බිහි විය. ඔහු එතෙක් ගීත රචක හා සංගීත අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළ ක්ලරන්ස්ය. ඔහු Moonstone කණ්ඩායම සඳහා ගායනා කළ ප්‍රථම හා අවසාන ගීතයේ දිලීප පොඩිපුතු ගීතයයි. එය 1969 වසරේ සිලිමින පත්‍රයට කරුණාකර අබේසේකර විසින් තම පුතු දිලීප අබේසේකර පිළිබඳ ලියූ කවියක් වූ අතර ඔහුගේ අනුමැතියගෙන ක්ලරන්ස්ය ගීතයකට පරිවර්තනය කරන ලදී. ඉන්පසු Moonstone කණ්ඩායමෙන්වත් ක්ලරන්ස් ශානක පෙරේරා සමග ද ගෝල්ඩන් චයිම්ස් නමින් සංගීත කණ්ඩායමක් ආරම්භය. 1971 ජනවාරි මාසදී ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ පළටිය සූර්ය ලේබලෙන් නිකුත් විය. එහි කිමදනාවේ මගේ පැල්පතේ සිහින් සිනාවයි සමනලෝ යන ගීත ඇතුළු විය. ලාංකිකා පෙරේරා එකතු අතර එම වසරේදී ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකු වශයෙන් අනිල් භාරතී එකතු විය. නමුත් ක්ලරන්ස්ගේ මඟ පෙන්වීම යටතේ ඔහු සිංහල ගායනයට හුරු විය. ඔවුන්ගේ දෙවන තැටිය 1971 ජූනි මාස ෆිලිප්ස් ලේබලෙන් නිකුත් විය. එහි මලයි වැලයි, සිහිල් නුවන්, සුරංගන වෙස්සලා, මගේ වියෝවෙන් ගීත ඇතුළත් වූ අතර 1972 අගෝස්තු මාස 3 තැටිය නිකුත් විය. එහි ඉරුදින, සඳයි තරුයි, මුහුදු රැල්ල, පක්කිට තරකිට යන ගීතය සූර්ය ලේබලෙන් නිකුත් විය. මේ වකවානුවේදී HD ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ සිකුරුලියා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කිරීමට ක්ලරන්ස් අවස්ථාව හිමි විය. එයට සංගීත සැපිවේද ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමයි. ක්ලරන්ස් මුල් අරට HR ජෝතිපාලයන්ට ගීත දෙකක් රචනා කර සංගීතයද සැපිවේද. මේ අවධියේදී එනම් මල් පිබිදෙනේ වසන්ත සමයක හා හිරට මොවලා යන ගීත දෙකයි. 1972 දෙසැම්බර් මාසයේදී ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමෙන් ඉවත් වූ ක්ලරන්ස් 1973 ඇනෙක්ලි සමග එකතු වී ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතය උඩුකුඩු යටිකර කරමින් ද සුපර් ගෝල්ඩන් චයිම්ස් නමින් නවතම සංගීත කණ්ඩායමක් පිහිටුවීය. මෙම කණ්ඩායමේ පළමු තැටිය සූරලේ බෙන්නිකුත් වූ අතර එහි කඳ සුරුඳුනි, සීප සුළඟ, පෙනම බුලුයි හා සතුට සැනසුම යන ගීත ඇතුළත් විය. මෙම වකවානුව ක්ලරන්ස්ගේ නිර්මාණ දිවියේ ස්වර්ණතම යුගය විය. අනිකුත් ගායක ගායිකාන් වෙනින් බොහෝ නිර්මාණයන් නිර්මාණය කිරීමට මෙම වකවානුවේදී අවකාශ ලැබිණි. නව ගායකයන් සංගීත ක්ෂේත්‍රයට බිහි කිරීමට හා ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගේ හොඳම ගීත තමාති නිර්මාණය කිරීමට ක්ලරන්ස් හැකි විය. ක්ලරන්ස් විසින් චිකුරුලියා, මංගලා, අපේක්ෂා, චතුමදුර, චතුරාංගලි, චාන්දිශාමා යන චිත්‍රපටවලට සංගීතය අධ්‍යක්ෂණය කළ අතර සිහසුන, කොළඹ සන්නිය, ජනක හමංජු, ශිවරංග සේනා යන චිත්‍රපටවල ගායන එකතු විය. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනස් කිරීමටද ක්ලරන්ස් හැකි විය. ටෙලිනාට්‍ය ශ්‍රේෂ්ඨයේ මතකයේ රැඳුණු සුසීමා හා නිදි කුම්භා මල්නි ටෙලිනාට්‍යවල සංගීතය අධ්‍යක්ෂණය කිරීමටද ක්ලරන්ස් අවස්ථාව උදා විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීතාත්මක ටෙලිනාට්‍ය ලෙස සුසීමා හඳුන්වා දිය හැක. එසේම නිදි කුම්භා මල් ටෙලිනාට්‍ය තේමා ගීතය ලෙස පණ්ඩිත අමරදේව සඳහා සසර ගෙවා යන දිවි ගමන යන ගීතය නිර්මාණය කළේය. අමරදේව ගායනා කළ ගීත අතුරින් ගීත රචනය හා සංගීතය එකමයම නිර්මාණය කළ එකම ගීතයද ක්ලරන්ස්ගේ මෙම නිර්මාණය වේ. ක්ලරන්ස් විජේවර්ධන අවසාන සංගීත කණ්ඩායමකට දායකත්වය 1982 දී මදාරා සංගීත කණ්ඩායමටයි. එහි නායකත්වය ක්ලරන්ස් විජේවර්ධනයන්ට හිමි වූ අතර රූකාන්ත ගුණතිලක කීබෝඩ් වලින්ද, මාරේසල් ගුණතිලක ගායිකාවක් හා කීබෝඩ් වලින්ද, රාජබණ්ඩාර ලීඩ් ගිටාරයෙන්ද, කෙනෙත් සිල්වා බේස් ගිටාරයෙන්ද, අජන්තා දම් ප්‍රමගේ ඩ්‍රම් සහ ප්‍රභාත් බණ්ඩාර ලීඩ් ගිටාරයෙන් දායකත්වය ලබා දුනි. කණ්ඩායම් සංගීත නව මාර්ගකට යොමු කිරීමට ක්ලරන්ස් හැකි වූ අතර 70 දශකය ලාංකීය සංගීතයේ ස්වර්ණතම යුගයනි. කණ්ඩායම් සංගීත නව මාර්ගකට යොමු කිරීම ක්ලරන්ස් හැකි වූ අතර 70 දශකය ලාංකීය ගීතයේ ස්වර්ණම යුගය කිරීමට උරදුන් ප්‍රධාන පුද්ගලයා වීමට ඔහුට හැකි විය. ක්ලරන්ස් වෙනත් ශිල්පීන් වෙනුවෙන් බොහෝ නිර්මාණ කළ අතර ඒ සෑම නිර්මාණයක්ම ජනප්‍රිය විය. ඔහු විසින් ගායක ගායිකාවන් 115කට අධික පිරිසකට ගීත නිර්මාණය කළ අතර ගීත 1000කට අධික ප්‍රමාණයක් සඳහා තම දායකත්වය ලබා දී ඇත. ලෝකයේ සංගීත ශ්‍රේෂ්ඨයේ විරලම හැකියාවන ගීත රචනය, සංගීතාභ්‍යක්ෂණය හා ගායන යන තුනම සිදු කළ හැකියාව සිටින්නේ ඉතාම සුළු පිරිසකි. එන් ලංකාවේ මේ හැකියාව ඇති ශිල්පීන් 14 පෙරමුණේ සිටීමට ක්ලරන්ස්ට හැකියාව තිබුණි. තවම එම හැකියාව දෙවෙනි කිරීමට ලංකාවේ කිසිම ශිල්පීෙකුට නොහැකි වී ඇත. අදටත් ලංකාවේ ගුවන් විදුලි සේවාවල වැඩිපුරම ප්‍රචාරය වන්නේ ක්ලරන්ස්ගේ නිර්මාණයි. 1991 පසුව ඔහු විටින් විට රෝගාතුර විය. තම අවසාන කාලය ලං වැටි බව ඔහුට වැටහුණු යමින් ඔහු තම සංගීත නිර්මාණයේ සියල්ලම එකතු කර යළි එළි දැක්වීමට කටයුතු කළේය. එනම් ඔහු සීවට් නමින් ගීත 116 එළි දැක්විය. ඔහුගේ ගීතවල ඇති විශේෂත්වය නම් ඕනෑම ආර්ක ගීත ප්‍රිය කරන පුද්ගලයන් ඔහුගේ ගීත වැළඳ ගැනීමයි. ක්ලරන්ස් විජේවර්ධනයන් සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ ප්‍රෝගාමීව කටයුතු කළ අවස්ථාවන්. මූන්සූන් සංගීත කණ්ඩායමගින් ප්‍රථම වරට ඉලෙක්ට්‍රික් ගිටාර් යොදාගෙන සිංහල ගීත ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායක කණ්ඩායම ත්‍රි සිස්ටර්ස් පළමු ගීතය රචනා කිරීම හා සංගීත සැපයීම. ලංකාවේ ප්‍රථම වතාවට බසනෝවා රිද්දේන් සිංහල ගීතයක් නිර්මාණය කිරීම. ප්‍රථම වතාවට 70 මුල් භාගයේ නිර්මාණය කළ ගායනා කළ සුරංගන විශ්වලා ගීතයේ අන්තර්වාදනය තුළ ලීඩ් ගිටාරයෙන් හැඬවෙන ගුඳ ගුඳ ගුඳ තකිත තකිත නම් බෙරපදයේ ප්‍රතිනිර්මාණය වීම, ප්‍රථම වතාවට සාම්ප්‍රදායික නර්තන තාලයක් භාවිතයෙන් උඩරට නෙළිය හැඩ වගේ ගීතය නිර්මාණය කිරීම, ගීතයක ගලා යන ලාලිත්‍යට බාධා පානවන ස්වර මුල්වරට භාවිතා කර ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කර එදාතරම් මගේ සිතේ රැඳුනේ තව දවසක් යන ගීතය නිර්මාණය කිරීම, රුක්මණී දේවි සඳහා සංගීත නිර්මාණය කිරීම, පෙම් රජදහනේ ගීතය, ඉස්රා සෝම්පාලගේ ඉතුරුමුණිය හා දඹුල් ගයන ගීත යුග්මේ එකට ඇන්ද ලැබූ ප්‍රථම සිංහල ගීතය නිර්මාණය, ලංකාවට ටෙස්වරම් ලැබූ අවස්ථාවේදී ඒ පිළිබඳ කැසට් පටයක් නිර්මාණය, ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට් පටය තරංගා ලේබල යටතේ මිල්ටන් මනාවත් සඳහා සංගීත සැමීම්, එම කැසට් පටය එනි ටයිම් එනිවෙයා ලෙස නම් කරන ප්‍රථම වතාවට සිකුරුලියා චිත්‍රපටයේ වසන්තයේ මල් කැසලයි ගීතය සායි කොටස් පෙළි පහක් වන පරිදි නිර්මාණය කිරීම, සිකුරුලියා චිත්‍රපටයේ එන විනාඩි පහම ආරක් දිගු ගීතය, කොමලලියා ගීතයේ පටිවත කිරීම අවසන් වූ පසු ක්ලරන්ස් එහි පිටපතක් ගැනීමට අවශ්‍යය. ඒ සඳහා ඔහු පිටපත් කරන පටිය සරසවි චිත්‍රාගාරයේ පටිගත කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍රයට දමා පිටපත් කිරීම ආරම්භය. එක මොහොතක පසු දෙවෙනි පදයේ මැදදී මුල් පිටපත හානි කරමින් යන්ත්‍රය තුළ පටිය හිරවිය. ගීතය පිටපත් කිරීම නවතා නැවත වාදනය කළ ගීතය අද ඒ නිත යන ස්ථානයෙන් එහාට දැඩි ලෙස හානි වී තිබෙනවා. එවිටා දෙවෙනි පේලිය කපා ඉවත් කර නැවත මාව දමා යන්න ගියා. සිකුරුලියා යන ස්ථානයේ මුල් කොටගෙන කපා දැමු ස්ථානය එක්කර දෙවෙනි පදයේ මුලටගෙන ගීතය ගීතයේ ගලා යන රිද්මය කිසි බාධාවක් නොවන අයුරින් ක්ලරන්ස් සහ ශබ්ද පරිපාලක මර්වින් රොබින්සන් මහතා අතින් මැනවින් සංස්කරණය විය. ක්ලරන්ස් ගායනා කළ ගමින් ලියුමක් ඇවිල්ලා යන ගීතය ලංකාවේ ප්‍රථම වතාවට පම්ප් ෆුඩ් බ්‍රේක් එකක් යොදාගත් පළමු ගීතය වේ. ශ්‍රී ලංකා සමාගම පිහිටුවා ප්‍රථම වතාවට ගායක ගායිකාවන් සංචිතයක් ඇතිකර ඕනෑම ගායක ගායිකාවකට තම කැමැත්ත පරිදි ගීත රචකයෙකු සංගීත අධ්‍යක්ෂකව තෝරා ගැනීමට ඉඩ සැලසීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බහුත් ධාවනය පත මල්ටිපක් සමඟ නාද පටිගත කිරීමේ ශබ්දාගාරයක් 1980දී ශ්‍රී ලංකා රෙකෝඩ් ස්ටුඩියෝ නමින් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකා ප්‍රථම වතාවට නොබෙල ජාතීන් සමුළු වෙනින් මහා බලවතුරේ නමින් ගීතයක් නිර්මාණය කිරීම. ලංකාවේ ප්‍රථම රෝග සමුළු වෙනින්